가쁘게 귀하는 출연 다이어싱스 파리 Tat sivu masadinne, kolu sev කපුගේ හඬ අපේ කාලයට අරගෙන ෆ්ලෑෂ්බැක් ලීඩිටාරේ හඬවන සුරං ජයසිංහයි ඒ ගීත ගායනා කළේ.